ධර්ම දේශනාව. අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්ඛුනා සංවරෝ සාධු සාදුසෝ තේන සංවරෝ ඝානේන සංවරෝ සාධු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාදු සම්බත් සංවරෝ සම්බත් සංගතෝ භික්ඛු සබ්බ දුක්ඛාපමුච්චති ඉති කර්මානුශාසනාව සම්බීම සඳහා සූදානම් සිටින සදහවතුනි ත්‍රිවිධ බුදු පියාණන් වහන්සේට ලැබුණ ආරංචියක් තමයි භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්කෙනෙක් ඇස පමණක් සංවර කර ගන්නවා අය, තව කෙනෙක් කන පමණක් සංවර කර ගන්නවා අය, අන්න සංවර කර ගන්න මහන්සි වෙනවා අය කියන මේ කතා පොත. ඒ කතා පොත දැනගැනීමෙන් අනතුරුව තමයි බුදු පියාණන් වහන්සේ උන්වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ. එහෙම ඇස පමණක් හෝ කන පමණක් හෝ එක ඉන්ද්‍රියක් පමණක් සංවර කර ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හැම පැත්තෙන්ම සංවර වෙන්න ඕන කියන කාරණය. මේක මනරම්. යෝගිතා ගැඹුරු. යෝගිතා පැහැදිලි. ධර්මතාවයක් තියෙනවා. මෙයි අප සොයා බලා අපේ ජීවිතේට එකතු කරගත්තේ උත්ති නැත්නම් අපත් කළ යුත්තේ කියන එක තමයි. මේ ගාථා පාඨයන් කීපය දෙස බලන් ඉන්න විට මට හැඟෙන දේ. එiano මෙහි සිංහල තේරුම අපි අරගෙන ඉදින් එහාට පියවරෙන් පියවර ඉදිරියට යමු. චක්කුණා සංවරෝ සාදු ඇසෙන් සංවරෝ යමේ අපත්. සාදුසෝ තේන සංවරෝ කනෙනොත් සංවරෝ යමේ අපත්. ඝානේන සංවරෝ සාදු නාසේනොත් සංවරෝ යමේ අපත්. සාදු ජීවහාය සංවරෝ දිවෙන් සංවරෝ වීමේ අපත්. කායන සංවරෝ සාදු කායන සංවරෝ විමත් යහපත්. සාදු වාචාය සංවරෝ වචනින් සංවරෝ විමත් යහපත්. මනසා සංවරෝ සාදු සිතින් සංවරෝ විමත් යහපත්. සාදු සබ්බත් සංවරෝ යහපත්. හැම පැත්තෙන්ම සංවරණයක යහපත්. හැම අතින්ම සංවරෝ උත්තිමේ භික්ෂුවක් බවටපත් වෙනවා. හිතෙම නැත්තම් ඔහු නැත්තම් උන්වහන්සේ සියලු දුකින් මිදෙනු ලබනවා. දැන් බලන්න කුමක්ද මේන් කියන්නේ? ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් වචනයෙන් මනසින් සංවර විය හැකිනම් සියලු දුකින් මිදෙන්නට පුළුවන්. එතකොට මේ හැම එකෙන්ම සංවර වෙන්න ඕන. හැම ඉන්ද්‍රියෙන්ම සංවර වෙන්න අවශ්‍යයි කියන එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන එකෙන් කියන්නේ. නමුත් ඉන්ද්‍රිය හඳුනා ගන්න නැතිව ඉන්ද්‍රිය සංවර කරගන්න අවශ්‍ය ධර්ම භාවිතා කරන්නේ නැතුව මේ වචන වචන බවට පමණක් පත් වෙනවා. එනිසායි අපට මේ කාරණාව ටිකක් වැඩිපුර කල්පනා කරලා ලියා ගන්න සිදුවන්නේ. මට මතක් වෙනවා ඔය ප්‍රදේශනායම තියෙන එක සිදුවීමක්. මං හිතන්නේ ඔය බුද්ධත්වයෙන් අවුරුදු 20කට පසු සිදුවන සිදුවීමක් වශයෙන් තමයි අපිට වැටහෙන්නේ. වික්ෂන් වෙනහසෙන මක් මේ 10ක් රකින්න බෑයි කියලා උපරිදි වෙන්න හැදුවයි කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට උන්වහන්සේ අනිත් අය එක්කන් ගියාම එහෙමයි කියලා පේනවා. උන්වහන්සේ දෙන උත්තරේ තමයි කවුද අපිට 10ක් රකින්න කිව්වේ. ඔබ සිත කායක වචන විතරක් රක ගන්නකෝ. අනේ මට තුනක් රක ගන්නත් බෑ. මම අපේදී නාගෙදර යනවා. එහෙනම් ඉතින් එකක් රැක ගන්න. හොඳයි ස්වාමීනි මම එකක් නම් රැක ගන්නම් කියලා නතරුණයි කියලා කියනවා. මේ බුදු සමය තේරුම් ගත්තම 10ක් තුලින් එකක් රැකෙන පිළිවෙත නෙමෙයි එකක් තුලින් 10ක් රැකෙන පිළිවෙත. මෙන්න මේක අපි තේරුම් ගන්න වෙනවා. දැන් තවත් උකට තව කරුණක් ඉදිරිපත් කරනවා නම් ඔය කුද්දකනිකායේ මට මතක හැදී නැත්නම් අංගුත්තරනිකායේ හේමවත කියලා සූත්‍රයක් තියෙනවා. මෙහිදිත් මේ හේමවත ප්‍රශ්නයක් අහුවම බුදුරජාණන් වහන්සේ දීපු උත්තරයක තියෙනවා පංචකාම ගුණා ලෝකේ මනෝචර්ත්‍රාපමෝදිතා එත්ත ශන්දං විරාජිත්වස් එවං දුක්ඛා පමුච්චති කියලා. අපට අදාළ නිසා මම මේවා එකින් එක වෙනස් මතක් කරන්නේ. කාමයන් ලෝකෙන හැකිලා කියනවා කාම ගුණ වගේයන් පෙන්නනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒ තමයි පංච කාම ගුණ. මේ ඉන්ද්‍රිය පහෙන් ගන්නා වූ අරමුණු වල තියෙන ගුණයන්. ඉන්ද්‍රිය කියන වචනේ තේරුමත් එතනින් ගන්න. ප්‍රධානයි. රූප වලට ඇස ප්‍රධානයි. ශබ්ද වලට කන ප්‍රධානයි. ඒකයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ ඉන්ද්‍රිය පහෙන් ගන්න අරමුණු මගින් ප්‍රබෝධවත් කරනු ලබන්නේ මනෝචත්තාපමෝදිත සිතයි. හය වෙනවා සිත. ඒ වගේම මේකට තවත් සූත්‍ර දේශනාවකින් උපකා ගන්නවා නම් ඇස කන නාසය දිවකය කියලා එකිනෙකට වෙනස් අරමුණු ගන්නා වූ අරමුණු කොට ගොදුරු කොට ඇත්තා වූ ඉන්ද්‍රියන් පහක් පිහිටනවා. මේ ඉන්ද්‍රියන් පහට සිත පිහිටනවා. සිත අරමුණු වශයෙන් අනුභව කරනවා. එතකොට පසින්දුරන් පිනවීම කිව්වට පංචකාමයේ කියලා කිව්වට අන්තිමට ඒ පහම එක තැනකට එකතු වෙන්නේ. පහෙන්ම සිතයි පිනවන්නේ. මෙන්න අපිට තේරුම් ගන්න තියෙන කාරණාව. ඔබ දෙක තිබෙනවාද? දෙය තුන. අහසේ වලාකුළු වල ජල වාෂ්පයට විතරදී වැටෙනා වූ හිර කිරණ වර්ණාවලියකට බෙදී යනවා. අපි කුඩා කාලේ ළමයි වශයෙන් ජලයේ නාන කොටත් අපි ඔය දේ දුන්න අපි වටේ තියෙන දැකලා තියෙනවා ජල වාෂ්පය තුළ. මේ සුදු ආලෝකයයි වර්ණ ගොඩකට බෙදී යන්නේ. තවත් පැත්තකට එකතු කළොත් ජලිත් එකෙන් සුදු හදන්න පුළුවන්. එතකොට මේ වර්ණ හතක් කීවාට අන්තිමට එක වර්ණයක විකාශනයක් මේකින් පෙන්වන්නේ. අන්න ඒ වගේ මේක පස්දොර හරි සද්දොර හරි ද්වාර 9 හරි කීය කිව්වත් කැඹුරට එන විතර එකක් කියන එක තමයි මේ පෙන්වන මනෝචත්තාපමෝදිත. සය වෙනවා මනස තමයි ප්‍රමෝදවත් වෙන්නේ ප්‍රමුදිත වෙන්නේ. එත්ත චන්දං ඇස මගින් සිත, කන මගින් සිත, නාසයෙන් මගින් සිත ආදී වශයෙන් ඒ ස්ථානයේ සිට තියෙන කැමැත්ත විච විරාජිත්ව චන්දං කියන එකේ තේරුම කැමැත්තට ඉක්මාගිය කාමච්ඡන්දය කියන එක සමහර විට අල්ලා ගැනීම අල්ලා ගැනීමෙන් මිදීම විරාජිත්වයි නැතහැරීම තුළින් සියලු දුකින් මිදෙන්න පුළුවන්. තවත් එකක් අපි යමු. අදාළ දේශනාවේ කාර්යතාව තවදුරටත් විග්‍රහ කිරීමට මාස්තින්. අංගුත්තර නිකායේ තිබෙනවා පංචරාජ කියලා සූත්‍රයක්. රජවරු පස් දෙනෙක් කුසල රජතුමා ප්‍රමුඛ එකතු වෙලා ඉන්ද්‍රිය සැප වලදනවා. අත රූප කාම ශබ්ද කාම ගන්ධ පස් දොරෙන් පස් දොරන් පිනවීමේ සුවයක ඉඳලා ඉන්නවා. ඒ යෙදින අතරතුර ඔවුන්ට ඇති වුණ ගැටලුවක් තමයි මේ පහෙන් කෝකද ශ්‍රේෂ්ඨ එක? වඩා ලොකු එක. එතෙන්දි පැහැදිලි කරනවා රූපයේ කැමති කෙනාට රූපයයි උතුම් කියනවා, ශබ්දයේ කැමති කෙනා ශබ්දයයි උතුම් කියනවා, ගන්ධයේ කැමති කෙනා ගන්ධයයි උතුම් කියනවා. විවාද කර ගන්නවා පස් දෙනා දොරවල් පහ බෙදාගෙන. ඔවුන්ට එකඟතාවයකට එන්න බැරි වෙනවා. කුසල් රැයතුමා යෝජනා කරනවා මේ පිළිබඳව පැහැදිලි කරන්න දන්න කෙනෙක් ඉන්නවා, අපි ගිහින් මොන ගහමු. ඔවුන් කුසල් රැයතුමා බුදුජානන් වහන්සේ මුණ ගැහි මේ ඔවුන් තුළ ඇති වුණා වූ එකඟතාවයක් නැති මේ පස්කම් ගුණ පිළිබඳව ස්වභාවය පැහැදිලි කළා. බුදුජානන් වහන්සේ ඔවුන්ට දීපු උත්තරය එකක් පරයා එකක් උතුම් කියලා ඔබ හිතනවද? නැහැ. උන්වහන්සේ පැහැදිලි කරවා දාරනවා යමෙක් යම් දෙයක් ලොකුයි කියලා සලකනවා නම් ඔහුට ඒ දේ ලොකු. රූපේ නම් ඔහුට ශ්‍රේෂ්ඨවන්නේ රූපේ. ශබ්දේ නම් ඔහුට ශ්‍රේෂ්ඨවන්නේ ශබ්දේ. එහෙම නැත්නම් නියත වශයෙන් මේ ශ්‍රේෂ්ඨ වූ එකක් නැති බව උන්වහන්සේ වදාරනවා. අපිට සමාජීයවත් මේකට උදාහරණයක් ගන්න පුළුවන්. යම් කිසි දෙයක් ගැන හිතන්න සමාජයේ සිදු නැත්නම් පරිසරයේ සිදු එයින් වාසි ගන්න ලබන අය විශාල කොට පෙන්නනවා. ඒ නවාසයක් සිදු වෙන අය කුඩා කොට පෙන්නනවා. සිද්ධි එකයි. නමුත් ඒක බලන ආකාරයෙන් ඒක ලොකු හෝ කුඩා කොට පෙන්වන්න උත්සාහ කරන බව අපට ඔය ලෝකෙත් දකින්න හම්බ වෙනවා. අන්න ඒ වගේ මේ කාමයන් පිළිබඳ යථා තත්ත්වයේදී උන්වහන්සේ වදාරන්නේ මේවා තම තමන්ට ආවෙනික ආකාරයෙන් විශේෂ උත්සාහ විශාල වූ දේවල් දරුණාම පරම සත්‍ය වශයෙන් එකට එකක් විශාල හෝ ලොකු බව නෙවෙයි. මෙන්න මේ කරුණ ටික සේරම තියාගෙන තමයි අපි මේ ධර්ම දේශනාවේ ඉදිරි කොටසට ආයුත් කියලා මා කල්පනා කරන්නේ. එහෙනම් මා තවත් ඔබට යම් දෙයක් ඉදිරිපත් කරනවා. විපස්සී බුදුන් සමයේහි සිටියා වූ පොටිල කියලා හිමි නමක් පිළිබඳව සද්ධර්ම වත්තනාවලේ කතාවක් තියෙනවා. බෞද්ධ හිමි නමක් වූ උන්වහන්සේ 500ක් පමණ දෙනාට අවශ්‍ය ධම්ම අවවාද ලබා දෙන සමත් කෙනෙක්. නමුත් තමන් අවශ්‍ය සොයන් හික්මීම නැත්නම් මාර්ගඵල ආධුගමේ කියන පැත්තට ලඟ වූ කෙනෙක්. ඒ දන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. එනිසා බුදුරජාණන් වහන්සේ එතුමන්ට මේ පිළිබඳ දැනුම් දීමට සිතා උන්වහන්සේ වැඩි වෙලාවට පොට්ටිල කියන වචනෙට මුලින් මෙසේ කිව සිස් පොට්ටිල මෙසේ හින්දු සිස් පොට්ටිල කියලා මේ හිස් කියන වචනයක් භාවිත කරන්න ගත්තා. උන්වහන්සේ මේ ගැන කල්පනා කරන බුදුරජාණන් වහන්සේ මට හිස්යයි කියන ලද්දේ කිසියම් අර්ථයක් ඇතිව මම මේ වහුරක් දැනගෙන හිටියාට අධ්‍යාත්මික වශයෙන් මගේ කිසියම් හිස් බවක් ඇති. මේ පිළිබඳ සොයන් හිතු උන්වහන්සේ අර පිරිස සියල්ලටම නොදන්නවා උදැසන පාත්‍රයක් අරගෙන පිට වෙලා බොහෝ දුර යනවා. ඒ යන්නේ උන්වහන්සේගෙන්ම අවදාන සසනාගත් 39ක් සිටින්නා වූ තැනකට. ගිහිල්ලා ගොහින් ගොහින් සත්පුරුෂයාණෙනි මට පිහිට වෙන්න කියලා වැඩිහිටි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඔබ වහන්සේනේ අපට කියලා දෙන්නේ අපි කොහොමද පිහිට වෙන්නේ කියමින් උන්වහන්සේලා එක් එක් කෙනා ගාවට මග අරිනවා. මෙහෙම 30 වෙනිය දක්වාමත් ගියා. උන්වහන්සේ සතුව කිසියම් ආකාරයක තමා දන්නා දේ පිළිබඳව අහංකාරයක් ඇතිනි තියෙනට ඇති. එතකොට මේ මානය දොරු වෙන උපක්‍රමයක් තමයි මේ යොදලා තියෙන්නේ. ලොකුම කෙනා ගාව ඉඳලා අන්තිමට සත්‍යයේ පුංචි හිමි නමක් ළඟට ගියා කියන්නේ. සත්පුරුෂයන්නි මට පිහිට වෙන්න. ඔබ වහන්සේනේ අපට කියලා දෙන්නේ අපි කොහොමද පිහිට වෙන්නේ? එහෙම කියන්න එපා. මම මට කී කරු වෙනවද? ඔව් මම මේ වෙලාවේ ගින්නට පනින්න කිව්වත් පනිනවා කියලා එකද. එහෙනම් ওই සිවුරු පිටින් මාර ඉස්සරහ තියෙන විලට බහලා ඉස්සරහට යන්න. දැන් උන්වහන්සේ මේ විල දිගේ ඉස්සරහට යනවා. සිවුරු කොන තෙමෙන්න කිත්තු වෙනකොට ආපහු වෙන්න කියලා කියනවා. අර ඊට පස්සේ එතන තියෙන අකර්මස්ථානයක් පෙන්නලා. ස්වාමීන් මෙසේ සලකා ගන්න. හිල් හයක් ඇති තුඹසකට තලගුවෙක් සිංකර ලැබුවා. පළගුවා අල්ලා ගන්න අවශ්‍ය නම් කළ යුත්තේ ශ්‍රින්ගපුහි දෙහෙර ඉතුරු හිල් වසා ශ්‍රින්ගපුහි ලිම් බෙදර යන්නේ එකයි. අනේක ඔබ වහන්සේ ඔය විවිධ ద్వාරයන් පිළිබඳ තියෙන මතය අතහැරලා මොනිදොල කටයුත්ත කරන්න කිව්වයි කියලා තියෙනවා. සත්පුරුෂයන් ඔය ඇති කිව්වයි කියලා තියෙනවා. උන්වහන්සේට වැඩ තේරුම් ගන්න පුළුවන් වුණා. මේනොත් කියන්නේ කුමක්ද? අපිට ඇස කනනාසය දිවකය සිත කියලා ඉන්ද්‍රියන් හයක් තියෙනවා. සයේන්ද්‍රිය. මේ සයේන්ද්‍රයන් ගැන අපි පහකින් අරමුණු ගන්නවා. එකයි පංචකාම ගුණාලෝකේ මනෝචක්ඛාපමස්ත කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. එතකොට අපිට වෙන වෙනම පේන්නේ. රූපේ වෙනයි, ශබ්දේ වෙනයි, ගන්ධේ වෙනයි, රසේ වෙනයි, පහස වෙනයි. පංචරාජ සූත්‍රයෙන් ගන්න පරිදි එක එක කයට එක එක දේවල් පිළිබඳ තියෙන බැඳීමත් විශාලයි. දැන් අප ගත්තොත් එහෙම අපේ ශරීරයත් අර පුංචි හිමිනම දීප කර්මස්ථානය තුළ තියෙන ආකාරයට හිල්හයක් ඇති තුඹසක් වගේ අරමුණු ගන්නට අවශ්‍ය සිදුරු හයක් තියෙන අවුස් තුඹසක් අපේ ශරීරයක්. එතකොට මේ තුඹස ඇතුළට සිංගූ කල් සලගයක් කවුද? ඔහු අල්ල ගන්න අවශ්‍යයි අපි තේරුම් ගන්න ඕන. මෙහිදී අප වඩාත් සැලකිලිමත් යුතු කරුණක් තියෙනවා. මෙලවට බිහිවන පුංචි සුරතලෙක් දරුවෙක් මේ ලෝකයේ නිසා ගන්නා වූ උපක්ලේශයන්ගෙන් තමන්ගේ සිත අපිරිසුදු කර නැති බැවින් කරගෙන නැති බැවින් බුදු පියාණන් වහන්සේ වදාරනවා පබස්සර ඉදං වික්කවේ චිත්තං. අනේ මේ සිත කියන එක ස්වභාවයෙන්ම ප්‍රවාසරයි කියන එක. ආගන්තුකේ උපක්ලිතේ උපක්ලිතාන්ති. අන්න ඒ තුඹස සිල් නැක් කලි තුඹස වගේ තමයි අපිට මේ ලැබුණ ශරීරය. දැන් මේ හය නිසා සිත පිහිටනවා. සිතයි අනු අරමුණු රසය අනුභව කරන්නේ කියන එක අපි මජ්ක්‍ධිමනිකායේ වේදල්ලෝ සම්මාදිට්ඨි සූත්‍රයෙන් ගන්නවා. හරියට මතක නැති නිසා හැම මතක් කරේ. ඒ වගේ මේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ කියන මේ අරමුණු පහ අපි ගන්නට යනවා නේද ලෝකෙින්? ඒ යාම තුල අපි අර එක පහට බෙදා ගන්නවා නේද? පංචකාම ගුණාලෝකේ මනෝචක්ඛාපමෝදිත. පස්සාකාරයෙන් ගත්තට අන්තිමට සය වෙනවා මනස තමයි මේ ප්‍රමෝදමත් වෙන්නේ. දැන් එහෙමනම් අපිට මෙතන තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. චක්කු සෝත ගාන ජීවහා කාය වාච මනස ආදී වශයෙන් 6කට 7කට විග්‍රහ කළා වුණත් අන්තිමට එකක් තමයි තේරුම් ගන්න තියෙන්නේ. අසංවර වෙන්නේ ඒ ඉන්ද්‍රියන්ගෙන්, නමුත් අසංවර වෙන්නේ සිත කියන එක. එවිට අපට රිංගපු හිල වහන්න වෙනවා. සිංගප්පුලේ අනිත්‍යල් වහන්න වෙනවා. සිංගප්පුලින් මිදෙගෙන යන්න වෙනවා. හොඳ ලස්සන කතාවක් ඒක. රූප උපාදානය, ශබ්ද රූප උපාදානය, ගන්ධ රූප උපාදානය, රස රූප උපාදානය, පොට්ටබ්බ රූප උපාදානය, ඊට පස්සේ මනෝ රූප උපාදානය. දැන් මේ බාහිර වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස විඳින්න ගිහිල්ලා ඒවා කෙරෙහි ඇලීම හෝ මුලාව ඇති කරගෙන ඒවා නිත්‍ය කොට අරගෙන අපේ සිත මෙන්න මේ උපාදාන කියනා වූ ක්‍රමේ නිසා, උපක්ලේශයන් නිසා ටිකෙන් ටික අපිරිසිදුවෙන්න ගත්තා නේද? දැන් මේ අපට නොදැනෙන්නට අපිව කලබලයට පත් කරන්න අවශ්‍ය හේතුවක් අපේ සිතේ නිදන්ගත වෙන එක නොවේද? තලගුරිය රින්ගීම කියලා කියන්නේ අප හැම විටම කල්පනා කරන්නේ යම් කිසි ගැටුමකදී, ගැටලුවකදී ඒක වැරදි හෝ වැරදි කරුවා සමාජය සමාජයේ සබ්දයක්, සමාජයේ සිදුවන සිද්ධියක් ආදී වශයෙන් හැම විටම තමා නිදහස් සමාජයට දොස් පවරීමේ මානසිකත්වයක් තමයි මුල්මහත් සමාජයේ පවතින්නේ. තමා යමක් කරලා නැහැ, තමා වරදක් කරලා නැහැ. කලබල වුණත් මොනවා වුණත් ඒකට වැරදි කරුවා තවත් කවුරු හරි. කැටිල් රජු වගේ නඩු තීන්දුව වගේ. නමුත් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමෙන් පෙන්වනු ලබනවා තුඹස තියෙනවා, තිල්සයක් තියෙනවා. එක එක හිලින් මේ ගොයාරේ ඉඳලා සැඟවෙනවා. මේ ලෞකික කියලා කතා කරන්නා වූ, වේදේට කියලා කතා කරන්නා වූ, සැප සම්පත් පසුපසල් හුදන්නගෙන යාමේදී රූපේ ඇලීම, ශබ්ද ඇලීම, ගන්ධයේ ඇලීම, රසේ ඇලීම ආදී වශයෙන් ඇලීම් ටිකක් සහ ගැටීම් ටිකක් අපි ඇති කරගන්නවානේ. මේ නේද පිරිසිදු සිතු තිබුසිත අපව පිරිසිදු වන ආකාරය. රූප උපාදානය, ශබ්ද උපාදානය, ගන්ධ උපාදානය, රස උපාදානය, පොට්ටබ්බ උපාදානය. තියතන හොයා ගන්නට ඕන නම්, දුරු කර ගන්නට ඕන නම් මොකද කරන්න ඕන? හිල් හයක් වහලා සිංගප්පූරුවෙන් මිදගෙන යන්න වෙනවා. හිල් හයක් වහනවා කියන්නේ අසකරණ ආසේ පියාගෙන එක ඉන්ද්‍රියකින් බලන් ඉන්නවා කියන එක නෙමෙයි. හිල් පහක් වහලා අන්න ඒ ආරම්මණයන් එන මොහොතක් තියෙනවා. ඒ කොයි මොහොතින් ආරම්මණයක් නැවත් ආරම්මණයන් නිසා කලබල වෙන්නේ හෝ ආස්වාදයෙන් ඉඳින්නේ සිත. රූපේ වෙනයි, ශබ්දේ වෙනයි, ගන්ධේ වෙනයි, රසේ වෙනයි, ඇස වෙනයි, කන වෙනයි, නාසය වෙනයි කියලා මේ වෙන්කොට ගැනීම ඉන්නට අවශ්‍ය නැහැ. ඒක බාහිර වශයෙන් වෙන් කරන්න අවශ්‍යයි. ඇතුළතින් මනෝ චර්තා ප්‍රමෝදිතා. දැන් මේ විදිහට ටිකක් දුර එන විට තේරුම් ගන්න උන ඊළඟ කාරණයක් තියෙනවා. ඇස කන නාසය දිවකය අසංවර වෙන යන කුමක්ද? දැන් ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වෙනි සූත්‍රවල පාරාසාරිය පමණගේ පුත්කට රැසීක් මට මතක හැටියට පාරාසාරිය වෙන්නේ නැති. ඉන් බුදුරජාණන් වහන්සේ වදාරන ඔබගේ ශාස්ත්‍රෝරය ඉන්ද්‍රිය භාවනා පනවන්නේ කොහොමද කියලා. ඇසින් රූප නොබලා සිටියෙත්ද? කනෙන් ශබ්ද නොඅසා සිටියෙත්ද? කියලා ඔබ උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, එහෙනම් ඇස් නැති කෙනා ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනෙක් වෙන්න ඕන, කන් ඇහෙන්නේ නැති කෙනා ඉන්ද්‍රිය සංවර කරගෙන කෙනෙක් වෙන්න ඕන නේද කියලා. එහෙම මගෑර සිටින්නට ධර්මක් මේ බුදු සමයෙන් පෙන්වන්නේ. මේකේ ස්වාභාවිකත්වයක් තියෙනවා. සතාට ගැඩවිලා වෙන සතෙකුට කායේන්ද්‍රිය පමණයි. උට ඉන්ද්‍රිය පහක් සකස් වෙලා නැහැ. නමුත් ඔය සියල්ල කායේන්ද්‍රිය මගින් ඒ සිතන ක්‍රියාත්මක වෙන්නේ. හඳුනාගෙන කටයුතු කරනවා. උපදින් දරුවෙකුට කාට හරි ඉන්ද්‍රියන් හතරක් නම් තිබුණා පහක් නැත්නම් ඒ පහ උදව් කරන අය එක සකස් කරගන්න ලබනවා. අනිත් එක නෑ කියලා ඒ ආකාරයෙන් අරමුණු ගැනීම නැති වුණාට සිත නැති වෙන්නේ නැහැනේ. හැම එකකින්ම සිතයි. සිතටයි ආපහු මේක සම්බන්ධ කරලා තියෙන්නේ. පිටපැත්තට වයර් හයකින් එන ආලෝක කිරණ හයක් වශයෙන් ගත්තාම මුලදී එකට නම් සම්බන්ධ කරලා තින්නේ ඒක හය එක තැනකට ආයේ යන්නේ. අනේ වගේ මේ අපි කතා කරන්නේ අප පිළිබඳව කිසියම් විදර්ශනාවක්. දැන් ශික්ෂාපද සමාදානයේදී නැත්නම් විනය ශික්ෂාපද පැනවීම නැත්නම් හිදී සඳහන් කරනවා ඉන්ද්‍රිය සංවරය සඳහා දැඟුල් පමණ දුර බලන්න ඉතිහා බලන්න නැතුව යන්නේ කියලා. නමුත් එහෙම කරුණ නොදෙන ළඟ බලාගෙන ගියයි කියලා මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය අසංවරයම අපිට පෙන්වන්නම්. කිසියම් දැන්වීම් පූර්වක හෝ තවත් වෙනක පින්තූරයක් අලවලා තියෙනවා කියලා හිතන්න. ඒ සමහරට නිර්වත්තු අඩ නිර්වත්තු යම් යම් අංගෝපාංගයන් පේන ආකාරයෙන් අලලලා තිනවයි කියලා හිතන් පින්තූරය. පින්තූරය දන්නේ නැහැ පින්තූරය අලලලා තින බව. අන්ධෙක් එහෙම හිටියොත් අන්ධයා දන්නේ නැහැ. නමුත් මෙතනින් යන සුවහසක් පිලිස මේ පින්තූර දිහා බැලීමේදී ඔවුන් මේ පින්තූරයක් වශයෙන් දකින්නේ නැත්නම් ඔවුන්ගේ සිත ඇතුළත තියෙන අර කුල ඇති බව එකට තියෙන ගිජුකම මුල් කොටගෙන ඔහු මේක බලනවා ඇද්ද? බලුවම ඔහුට කිසියම් ආකාරයක හැඟීමක් උද්දීපනය වෙනවා. ඊට පස්සේ ඔහු එක්කෝ දැන්වීම කලාවට එක්කෝ වත්පත් කලාවට එහෙම නැත්නම් මේ පින්තූරයට දුස් කියන්න පටන් ගන්නවා. මේ වර්තමාන සමාජයේ හැටි. අප කියන්නේ මේ දරුවන් හැදලා සමාජයේ කිසිවක් ඇහැට බලන්න පුළුවන් මට්ටමින් එහාට අසංවරව ප්‍රකාශ කරන්නයි කියලා. ඒක දැනගන්න ඕන මාධ්‍ය කලාවක් වශයෙන් සෑම දෙනාම. ඒත් අපි අර වගේ දෙයක් දැක්කහම ඒක කෙරෙහි අපේ කුල ඇරි සිටුම වෙන ආකාරයෙන් අපසිත තුළ තියෙන අවකුහකකම අපි හඳුනා ගන්න වෙනවා. ඒ මේ පින්තූරයක කිසිවක් නැහැ. ඒක සමාන තලයක පියන ෆයන් එකක් විතරනේ. නමුත් අපට අපේ සිතේ තියෙන අවකුහල අවස්ථ ගන්නට මේක හේතු වෙනවා. එතකොට කුරුල්ල නැත්තම් ඉන්ද්‍රිය අසංවර බව පින්තූරේ නෙමෙයි තියෙන්නේ ඔබ හදාගත්ත තැන. ඔබ මේක ලදරුවෙක් වශයෙන් හදාගත්තේ නැහැ. ලදරුවේ ඉක්මා යත්ම යත්ම ඔබට දකින් දහන්ත ලැබෙන රූප ශබ්ද ගන්ධ රස එහෙම නැත්තම් නාට්‍ය චිත්‍රපටි චිත්‍රකතා ආදී කොට ඇති මේ දේවල් ආශ්‍රයෙන් එමත් නැත්තම් තවත් පොත්පත්වල මේ දේවල් පිළිබඳ සඳහන් කරලා තිබෙන වර්ණන ආශ්‍රයෙන් එමත් නැත්තම් අර අගේ කොට පෙන්වන ආකාරයෙන් එක එක දේවල් ඔබ යොට වටාකමක් වෙලා තිබෙන මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රිය කියන එක එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය හැදෙන ආකාරය සහ ඉන්ද්‍රිය අසංවර වෙන ආකාරය තේරුම් ගත්තම තමයි ඉන්ද්‍රිය සංවර කරගන්න මඟ හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සියල්ල එකක් වුවත් අපි එක එක ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් කාල වේලා ඇති ආකාරයට මදක් තෝරාගෙන යමු. එතකොට අන්තිමට ඔබට තේරෙවි ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකක්ද නැත්නම් ඉන්ද්‍රියන්ගෙන් කරන භාවනාව මොකක්ද කියලා. නැත්නම් මේ හැම එකකින්ම සංවර වෙන්න භාවිතා කරන්න උන ධර්මතාවය කුමක්ද කියමු. අපි සාමාන්‍යයෙන් කතා කරන ඇස නෙමෙයි ධර්මයේ කතා කරන ඇස. සාමාන්‍යයෙන් කතා කරන ඇස නම් ඇස ගලවලා දන් දෙන්න පුළුවන්. ඒ ඇස කියන්නේ ගෝලයට. නමුත් මේගේ පුද්ගලයෙකුත් ඇස් ගෝලයක් තිබෙනවා. කන් පෙත්ත තිබෙනවා. නාසයක් තිබෙනවා. නමුත් දැන් මේ සිත පිහිටන හැකියාව හෙවත් අරමුණු ගැනීම මේ හැකියාව නැ නැත්තම් ඒක ඉන්ද්‍රිය නොවේ දැන්. එහෙනම් ඉන්ද්‍රිය වන්නේ කොමක්ද? ප්‍රධාන වෙනවා කියන එක කියන්නේ අපි කියුවේ. ඇසට යමක් දැర్శණයම පිළිබඳව අපි කතා කරනකොට ඉදිරියෙන් කිසියම් රූපයක් තිබිය යුතු බවත් ඒත වැටෙන ආලෝක කිරණ ගමන් කිරීමේදී අපේ ඇසේ කාචය හරහා ගොස් අපේ ඇසේ පෙනෙන තැනට පරිත විය යුතු බවත් එතන රූපය හා සමාන පුංචි රූපයක් හටගත යුතු බවත් ඒ පෙනෙන ස්ථානයේ චක්කු ඉන්ද්‍රිය කියලා කියන බවත් චක්කු ප්‍රසාදය කියලා කියන බවත් කල්පනා කරලා බලනකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. එතකොට ළමා කාලේ සිට ඔබ මේ තරම් යම්තාක් කල් ජීවත් වෙද්ද ඔබ රූපයන් පිළිබඳව කොමන ආකාරයෙන්ද මේ ඉන්ද්‍රිය ලබා දී තිබෙන්නේ? අන්න ඔබට අද මේ රූපයන් දකිනකොට ඔබව කැළඹෙන්නේ, කලබලයටපත් වෙන්නේ, සංසුන් වෙන්නේ ඔබ එහෙම ඉන්ද්‍රියක් හදාගත්තනේ. එතකොට අපට සාමාන්‍ය ලෝකේ පවතින දෙයක් නිස්සබ්දව බලන්න විදිහක් නැහැ. ඇලීමකින්තරව, දුෂ්පරරීමකින්තරව බලන්න විදිහක් නැහැ. ඇයි අපිව කැළඹීමට පත් වෙනවා? අපිව කැළඹීම හේතු කොටගෙන ලෝකේ තියෙන රූපෙට අපි දුස්පවරනවා. මේක තේරුම් ගන්න හොඳටම. දැන් ඉන්ද්‍රයන් බිඳ දැලීම ඉන්ද්‍රිය සංවරය. ඔය ඉන්ද්‍රියකින් අරමුණකට එකතු වීම කියන අර්ථය තමයි දර්ශන සංසර්ග, ශ්‍රවණ සංසර්ග, සමුල්ලාපන සංසර්ග. සංසර්ග කියන්නේ අරමුණ හා එකතු වීම කියන එක. පංචේත සංසාර කියලා කතා කරනවා. සමාජීය සමහරට මේක එකක් සඳහා පමණයි යොදන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය සංවර කරගන්නා වූ ආකාරය තේරුම් නොගත් සමාජයක් ගිහි හෝ පැවිදි ස්ත්‍රී හෝ පුරුෂ තමන් ඔය අරමුණ හා එක්වීම නැමැති කටයුත්තේ දෙනවා. අරමුණට අහු වෙනවා. අරමුණෙහි මුලා වෙනවා. අරමුණ මම පගේකට ගන්නවා. එතකොට කොහේද ඉන්ද්‍රිය සංවරයක්? ඒ ඉන්ද්‍රිය අසංවර කරන්න තව බාහිරයේ තිබෙනා වූ අසංවර දේවල් අමුද්‍රව්‍යත් සපයනු ලබනවා. මේක තේරුම් ගන්න වෙනවා. අපි කතා කළේ ඇස පිළිබඳව. එතකොට එතන රූපය. ඒ ඔබ අවුල් කරන, ඔබ ලෝභයට බඳවන, ඔබ දේශය සමග ගැටෙන රූපය ඔබ හිතන්නේ කොහෙ තියෙනවා කියලාද? ඒක බාහිර ලෝකේ නෑ. බාහිර ලෝකේ තියෙන පුංචි හේතුවක් පමණයි. ප්‍රත්‍යක් පමණයි. එකෙනා සංකප්ප රාගෝ පුරිසස්ස කාමා කියලා කියන්නේ. පුරුෂයාට කිව්වම් පිරිමියාට කියලා එකෙන් කියෙන්නේ නැහැ. විචිත්‍ර වූ ලෝකේ කාමයන් නැත. නත්නේ තේ කාමායානි චිත්‍රානි ලෝකේ. ඒ වුණාට ඔහු ඒක අල්ලගත්තාම, ඔහු හදාගත්තාම ඔහුට ඒකේ සංකල්ප රාගය. සංකල්පය කියන්නේ තමන්ට අර ප්‍රියාප්‍රිය ආදී වශයෙන් තමන්ගේ චක්කු ඉන්ද්‍රිය තුල හදාගත්තා වූ රූප රූපය. රූප රූපය පමණක් නෙවෙයි ඇති වෙන නැති වෙන දෙයක් බවට අමතක වී එන නවතා ගැනීමක් සිදු කරලා තියෙනවා. එතකොට වින්දනයයි වින්දනය විඳින්නයි දෙන්නේක් නෙමෙයි. විඳීමමයි මම. විඳින්නාමයි මම. බාර ගැනීමමයි මම. අන්න එතකොට එසේ ඒ රූපය කෙනෙක් දෙයක් තනක් වශයෙන් නිත්‍ය කොට ගැනීම, බාර ගැනීම. මම බවට පත් වෙනවා සහ ඉන්ද්‍රිය සංවරයේ බිඳී යන තැනටපත් වෙනවා. ඒවත් සංවර නැහැ. අසංවරයි. කන සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. ශබ්ද බාහිර ලෝකයේ ශබ්දය වාතයේ වාතාංශ ආශ්‍රයෙන් ගමන් කිරීම, ශබ්දය හඳුනන සිත, සෝත නැත්තම් කනෙහි පවතින අරමුණු වෙන ගම්පුහන් සෝත ඉන්ද්‍රිය, එතන ශබ්දය හටගත්තාම අපිට ශබ්ද රූපය. දැන් මේ ශබ්දය බාහිර ලෝකෙන් පිටවීමේදී ශබ්දයක් පමණයි. ඒ ශබ්ද තරංග කණේ වැදුනම ඒක අඳුනගෙන අපට ලෝකෙ ජීවත් වෙන්න පුළුවන් අඳුනගෙන. නමුත් භාෂා දෙකක් සම්බන්ධ කෙනෙක් සම්බන්ධව දෙන්නේ අරගෙන මේ ශබ්දයට සවන් දෙන්න කිව්වොත් එක්කෙනෙකුට තේරෙන්නේ භාෂාව අනිත් කෙනාට තේරෙන්නේ නැත්නම් දෙදෙනාගේම කණෙහි මේ ශබ්දයේ ස්පර්ශ වෙනවා. නොතේරෙන කෙනා hina වේදී තේරෙන කෙනා ඒ පිළිබඳව ඔහුට දොස්පස් කීවා නම් කේන්ති ගණේවි. ඔබ සංසාරකරණ ඇලේවි. එතකොට ඇලීම සහ ගැටීම තිබුණේ බාහිර ශබ්දයේද? ශබ්දය දෙයක් කොටගෙන ප්‍රියාප්‍රිය වශයෙන් බාරගත්තා වූ Tamange සෝත ඉන්ද්‍රියද? අන්න බුදුන් වහන්සේ වදාරන ලෝකේ හටගන්න තැන. රූපේට වගේම ශබ්දේට වගේම මේ විදිහට අපි ගන්ධේට රසයට වටිනාකම් දීලා තියාන තියෙනවා. දැන් අපි බාහිර දේවල් උදව් කරගෙන විඳින්නේ. ඔබ ඇත්තටම කියන්නේ නම් බාහිර දේවල් විඳිනවායි කියලා. අපොත ඔබ විඳින්නේ ඔබේ සිතේ හදාගත් රූපේනේ. එතකොට මේ රූපේ කියන්නේ පින්තූරයේ කියන එක නෙවෙයි එතන. රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, ඉන්ද්‍රිය පහෙන් ගන්න විට නැත්නම් මනෝ රූපේ. දැන් පස්දොර වසාන නින්දට යන්න. ඔබට පෙනෙනවා සිහින. සිහින වල රූප, ශබ්ද, ගන්ධ, රස නැද්ද? සියල්ල තියෙනවා. එතකොට බාහිර ඉන්ද්‍රයන්ගෙන් දරන් තියෙන්නේ. මේ අන්න පංචකාම ගුණාලෝකේ මනෝචත්තාපමෝදිතා. පංචකාමයෙන් අරගෙන මේ විදිහට බාහිරින් අරන් අපි සදාගත්ත නිසා බාහිර ලෝකේ නැති වුණාට මනෝද්වාරයෙන් අපිට මේවා විඳින්න පුළුවන්. එතකොට ඔබ දැන් සිහිනයකදී විඳින්නේ ලෝකේ තියෙන දෙයක්ද? මීට පෙර ඔබ මුලා වෙලා හදාගත්ත දෙයක් සිතට එමතුල සිත තුළ දෙන සිතුවිල්ලද? ඒ තමයි බුදු සමය තියෙන අභිධර්මය. ගණන් කරේ නැති වුණාට චිත්තශාසික ගණන් ක්‍රම මේ තමයි පුද්ගලියක් තුළ සිදුවෙනව මොහතකින් සිදුවෙන ධර්මතාවය. ඒ ඇස නිසා හෝ කන නිසා හෝ දිව නිසා හෝ නාසය නිසා හෝ කය නිසා හෝ විය හැකි. ඉදරන් පහසා ගත්තොත් මනෝද්වාරය නිසා හෝ විය හැකි. දැන් අපට හම් වෙන අරමුණ මොකක්ද ඒකට මුලා වෙනවයි කියලා කියන්නේ. මේ චිත්තසයිසිකල වේගය ලෝක පෞත්‍න අනිකුත් සියලුම දේවල් වල වේගයට වඩා වැඩි කියලා කියනවා. ඇතිවීම නැතිවීම ස්වභාවකට ගත්ත දෙයක්. අපි ඒක දඟලන්න ඕනේ නැහැ, මහන්සි වෙන්න ඕන නැහැ. අප කරපු දේ තමයි ඇතිවීම නැතිවීම අමතක කොට මෙය අපට කැමති පරිදි රඳවා ගන්න උත්සාහ කිරීම. ඒකට කියනවා අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීම කියලා. නිට්ටය දේ සුඛ කොට ගැනීම. සුඛ දේ ආත්ම කොට ගැනීම. පාලියේ හඳුන්වනු ලබන්නේ ඒතං මම ඒතු හමස්මින් ඒසොමේ අත්තා. ඒ මොහොතේ බලන්නේ රූපේ නම්, ඒ මොහොතේ බලන්නේ ශබ්දේ නම්, ඒ මොහොතේ විඳින්නේ රසේ නම්, ඒතං මම, එයයි මම. ඒ රූපයයි. එයයි මගේ. එයයි මගේ ආත්මය. දැන් මේ නිර්තිසුඛ ආත්මය anu ඒ මොහොතේ අසකරණාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණ මුලාවීම පිළිබඳ විග්‍රහය නේද? එතකොට නිත්‍යසුඛාත්ම සංකල්පය අප විසින් හදාගත්ත දෙයක්. ඒ තුල මුලාවීම නේද මේ සියලු දුක්වලට හේතුව? ඒ නිසා සියල්ලෙන් සංවර වෙන්න දන්නේ නැති කෙනා සියල්ලෙන් අහු වෙනවා. සියල්ලෙන් අහු වෙලා ඒ සියලු දේවල් නිසා තමන්ට ඒවා විඳින්න අවශ්‍ය අනාගතයක් බිහි කර ගන්න ලබනවා. අනාගතයක් බිහි කර ගන්න ලබන්නේ වර්තමානයේ විඳපු හේතු නැවත විඳින්නේ නැත්නම් කියලා ශේෂ කිරීම තුළින්. ශේෂ වූ දෙයට හැකියාවක් තියෙනවා යලි තිබඳු දෙයක් හට ගන්නට. මේකට තණ්හානුසය කියලාත් කියනවා, අවිද්‍යා හේතු කියලාත් කියනවා, පුනර්භවයේ හේතු කියලාත් කියනවා. එකින් එක කෙනෙක් මේවා මේ විදිහට ශේෂ කරන්නේ අවකාශ කරන්නේ. අවකාශ වීම සිදු වෙන්නේ ඉන්ද්‍රිය සංවරය නැති නිසා. අනේක තේරුම් ගන්න. අපි දැන් තහුව වෙලා විඳිනවා නම් නැවත විඳීමේ ඕනකම ශේෂ වීමෙන් තමයි නැති වෙන්නේ. අල්ලගත්තත් නැති වෙනව නැතත් නැති වෙනව. ඒක නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. නොනින්ද කියලා අනිත්‍ය කියලා කියන්නේ. අල්ලගෙන නැතිවීමේදී නිත්‍ය වෙලායි නැති වෙන්නේ. නිත්‍ය anu එය මම කොට ගැනීමට නමක්. සුඛ anu එය මගේ කොට ගැනීමට නමක්. ආත්ම anu එය මගේ ආත්මය කොට ගැනීම. ආත්ම කියන්නේ ජීවිතේ නෙවෙයි, එතන ආරම්භණයක්. එතකොට නිත්‍ය සුඛ ආත්ම සංකල්පය තුළ තියනවාද ඉන්ද්‍රිය සංවරයක්? තම තමන්ට කැමති පරිදි විඳිනවා, විඳිනවා සහ විඳවනවා වෙනවා. ලෝකයා යන අත මේ විග්‍රහ කරන්නේ. මේක ගැඹුරු ධර්මකාරණයකින් මෙසේ විග්‍රහ වුණාට ලෝකයා ඒක එහෙම දන්නේ නැහැ. ලෝකයා පුද්ගලෙක් වශයෙන් ඔබට පෙනෙනවා ඉන්ද්‍රියන්ට ගෝචර ලෝකේ සැප තියෙනවා. ඔවේ සැප සොයන යනවා. ඒ කාලයන්ට ඒ ඉන්ද්‍රියන්ගෙන් මේ සැප සම්පත් ලබා දෙනවා. කලක් හොඳයි කියුදී පසු කාලෙක හොඳ නැති වෙනවා. කලක් ප්‍රිය කරදී පසු කාලෙින් අගේ අඩු වෙලා යනවා. ඔහොමම මේ ඉන්ද්‍රිය ලෝකේ මුලා කරගෙන විඳගෙන ගියාම අන්තිමට කිසිවක් විඳින්න බැරි වෙලාවක් එනවා. කිසිවක් විඳින්න බැරි වෙලාවක් ආව වුණාට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා නම් වර්ෂේෂ ඔබටයි ඔබයි වට වල කියන්න ඕන. ඔබ හිතනවාද? එසෙන් අරමුණක් විඳීමේදී ශේෂ කිරීම භාවනාව කියලා. මින්තර ධර්මදේශනාව කීපයකදී මා මතක් කළා. විසාකට වදාළයි කියලා. සංකෝ විසාක. ඒ සංකෝ විසාක. සතං සුඛානි සතං තේ සංදුක්ඛානි. ඔබට සියක් තියෙනවා නම් සැපයි කියලා. සැප කියන එක සැප කියන වචනේ ගන්න එපා. එතනට සැප කියන්නේ එතන අනිත්‍ය සුඛ කියන්නේ මම මගේ කියන එකනේ. මගේ කොටගත් කාරණා. අල්ලා ගැනීම කාරණා සියක් තියෙනවද? ඔබට දුක් සියක් තියෙනවා. දැන් මේ අල්ලා ගැනීම කාරණා වැඩි කරන එකම නෙවෙයිද? උපක්ලිත්තස්ස නැත්නම් උපක් මේ බාහිර වශයෙන් පවන උපක්ලේශයන්ගෙන් සිත පරිසදීම කියලා කියන්නේ. මේ ලබාගත් ජීවිතය අපට විඳ ගන්න තියෙන බාධාව මේ පිරිසුදු සිත පරිසදීම බව ඔබ තේරුම් ගන්නවාද? ඒ පිරිසුදු කරගත යුත්තේ මරණින් මතුද නැත්නම් තවත් බොහෝ කාලයකට පස්සේද? අද මේ ජීවිතයේ සුන්දරත්වය විඳ ගන්න අවශ්‍ය නම් අදයි මේ වැරදුන දේ නිවැරදි කර ගන්න ඕන. වැරදුන දේ ඉගෙන ගන්න කෙනෙකුට තමයි වැරදුන ආකාරය තේරෙන්නේ සහ නිවැරදි කරගත යුතු ආකාරය කියලා දීපහම නිවැරදි කර ගැනීමට මඟක් ගන්න පුළුවන් වෙන්නේ. මේ කාරණා ටික පැහැදිලි කර ගැනීමට තමයි සුණාත කියන්නේ, බණ අහනවා කියලා කියන්නේ. දැන් එතෙන්දී ජීවන රහස තමයි නොදැනුවත්කම නිසා අපි අමාරුවක් වැටිලා. දැන් ඔය මාළුන් නල්ලන්න, එහෙනම් තවත් සතුන් නල්ලන්න අටවන උගුල් තියෙනවා. ජාතකෝතෙත් පවතිනවා ගිරවෙක් අල්ලන්න උගුලක් අටවල තිබුණයි කියලා. අස්වැන්න හොරෙන් කපාන යන එකට. දැන් අස්වැන්න භුක්ති විඳින් තියෙන මේ සතා අස්වැන්න භුක්ති විඳීම ගැන බලන්නේ උගුලක් අටවල තියෙන බව දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඔහු උගුල යහුවෙනවානේ. දන්නවනම් උගුල යහුවෙනවද? මෙන්න මේ පුතඥන කියලා කියන්නේ මේ අසකරණාසය දිවකයි මේවාට අයිති වෙන්නේ මායාගේ විජිතය කියලා කියන්නේ. එහෙම නැත්නම් ගිනි අරන් කියලා කියන්නේ මේවට. ඒක සූත්‍රයක පැහැදිලි කරලා දාරන්නේ. ආදිත්ත පරයය සූත්‍ර කියලා ඒකට කියන්නේ ගිනි අරන් කියලා. ගිනි අරන් කියන්නේ බාහිර ගින්දරක් අරන් නෙමෙයි. මේ ඇසට කනට නාසයට දිවට වූ මුලාව අර ගිරවා දෙලී බඳුන හා සමානව අප මේ නොදැන ලෝකයේ තැලීමක්. ඒ ලෝකයේ ඔබ යම්මාකාරයෙන් දරුණු නිසායි ඔබට දුක් හටගන්නේ. ලෝකේ නෙවෙයි ඒවා තියෙන්නේ, බාහිර ලෝකේ නෙවෙයි. බාහිර ලෝකයේ උදව්වෙන් ඔබ හදා ගන්නා වූ එකට තමයි බුදුරජාණන් වහන්සේ ලෝකස්ස ලෝක සමුදයස් කියලා කියන්නේ. දැන් බලන්න අපි මේ තත්ත්වයන් තේරුම් ගන්න ඇති තාක්කල් අපි සංවර වීමේ විවිධ ක්‍රම යෝජනා කරනවා. ළඟ බලාගෙන ඉදින එක, හද රූප නොබලා ඉස්සෙන්න එක, සබ්දයන් තෝරා බේරාගෙන ඉදින එක එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය අත කරගන්න බැරි වෙන ශික්ෂා පද මගින් අපි සංවර වෙන්න හදනවා. දැන් කාය සංවර කරගන්න පුළුවන් ශික්ෂා පද කීපයකින්. පානගත අදත්තදා කාමීත්‍යාචාර වෙන වෙනවා කියලාම ඉතින් ඒක කාය පාලනය කරගන්න පුළුවන්. පරුස හිස් කියලාම් බුරු එහෙම තුන පාලනය කරගන්න පුළුවන්. එහෙම පාලනය කරගත්තයි කියලා කියන්නේ ඉන්ද්‍රිය තේරුම් අරන් පාලනය කරගත්තා කියන එක නෙමෙයි බාහිර වශයෙන්. මේ පාලනය කරගන්න ලබන්නේ පුද්ගලයා. නමුත් මේ අසංවර වීමෙදි සිදු වෙන්නේ පුද්ගලයා නෙමෙයි ඒ ඒ ඉන්ද්‍රියෙන් ගන්න අරමුණට අනුව Taman විසිරලා තියෙනා වූ ගැටුම් ස්වභාවයේ විවෘත වෙන එක. ඒකට අපි කියන්නේ ස්කන්ධ පංචකය හට ගැනීම නැසීම කියලා. ස්කන්ධ පංචකයක අසංවරය පාලනය කරන්ට ශික්ෂා පදවලට බෑ. ස්කන්ධ පංචකයක් සංවර කරන්ට ශික්ෂා පදවලට බෑ. ඒ ශික්ෂා පද සංවරයට අපි කියන්නේ පුද්ගල සංවරය කියලා. බහුතර සමාජයක් ඉන්නේ එතන නිසා අපිත් එයාට පේන්නේ සංවරයෙන් ඉන්න අවශ්‍යයි. ඒ ප්‍රතික්ෂේප කරන්ට කියලා කියන්නේ නැහැ අපි. ආචාර ධර්මයන් ගරු කරන්නේ නැති, සම්මුතින් පිළිගන්නේ නැති මට්ටමක ජීවිතයක් නෙමෙයි මේ කතා කරන්නේ. අපි දන්නවා ඔය බෞද්ධ සංස්කෘති සම්බන්ධයෙන් ගත්තල හැම දෙයකටම සිරිත්‍රිත් කියලා එකක් තියෙනවා. සිරිත්‍යනු කළ දේවල්, කළ යුතු දේවල්, විරිත්‍යනු කළ යුතු දේවල්. නමුත් මේ තමාම අපිරිසිදු බව නොදන්නා, තමාම මේ නිසා දුකටපත් වෙන බව නොදන්නා සමාජය ඇතැම් දිනවලට විරිත් සිරිත් බවට පත් කරගන්නවා, සිරිත් සිරිත් බවට පත් කරගන්නවා. නොකළ යුතු දේ කළ යුතු දේ බවට, කළ යුතු දේ නොකළ යුතු දේ බවට උඩු යටිකුරු වෙනවා. ඒවා පිළිබඳව අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඒවා සාමාන්‍යයෙන් හැමතැනම රටේ තුටේ පවතින සහ හැම දේශනාවලදීම කියවෙන කාරණා. එසේ ඒවා විවේචනය කළ පමණින්, ඒවායින් අතහැරින්න කිව් පමණිනුත් සමාජයේ ඒවා පිළිගන්න බව පෙනෙන්නේ නැහැ. අප ඊට වඩා එහාට ගොස් කිලෝග්‍රෑම් බුදු පියාණන් වහන්සේ මිනිසා සඳහා නිර්දේශ කරන ලද්දේ දුක් ධර්මයක් නෙවෙයි. බහුජන හිතාය සුඛාය අත්තා හිතාය සුඛාය දේවනස්සන. බොහෝ ජනයාට හිතසු වෙන්න උදාමක්. ඒ බොහෝ ජනේ ආප නෙවෙයිද? එහෙනම් අපට හිතසු පිණිස නොයෙක් දේශනාවලා තියෙන්නේ. අපේ දේවල් භාවිතා කරලා හිතසු පිණිස සරසා ගන්නේ නැත්නම් අපි එක්තරා විදිහකට ගත් කල බුදුන්ට පිටපයන අය බවට පත් වෙනවා. මේ දේ හොයාගත්තාට උන්වහන්සේට ගරු කරමින් යන හොයාගත්ත දෙන් ප්‍රයෝජන නොගන්න පිරිසක් බවට පත් කරනවා. දැන් ඔය ආමිෂ පූජා ගනේ සියලු පූජාවන් කියලා කියන්නේ මේ දේවල් හොයාගත්තාට උන්වහන්සේට කවුරුවේ. ඉතින් ඒවට පින් විපාක වශයෙන් විපාක නැත්වත් නෙවෙයි. නමුත් ඒ ගෞරව කළ පමණින් අපේ මේ මුලාව විඳින්නේ නැහැ. අපි එතන පුද්ගල වන්දනය පුද්ගල ගෞරවයක් කරන්නේ. තව ටිකක් එහාට ගින් බලන්න. බුදුරජාණන් වහන්සේටත් වදාරනවා ගුරුවරයෙක් අවශ්‍ය වෙයි කියලා. ඒ ගුරුවරයා වශයෙන් උන්වහන්සේ තෝරාගත්ත දේ පිළිබඳව ගාඨෝ සූත්‍රය වදාරන්නේ ධර්මයේ ගුරුතන්හි තබාගත්තයි කියලා. මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සියලු දුකින් මිදීම සඳහා ගුරුතන්හි තබාගත යුතු ධර්මයේ කුමක්ද? අනේ අපි අවධානය යොමු යුත්තේ ඒ කිසියම් ධර්මයක මූලිකත්වයෙන් ධර්මයක ප්‍රයෝගීත්වයෙන් සිදුවෙන දෙයක්. එතකොට ඉන්ද්‍රිය අසංවර වීම සිදුවෙන්නේ කුමක්ද කියලා තේරෙන්නේ? නිත්‍ය සුඛ ආත්ම සංකල්පය තුළ ඉන්ද්‍රියන් අසංවරයි. ඉන්ද්‍රයන් බිඳ බලනවා. නැත්තම් ඉන්ද්‍රයන්ගෙන් ඒ ආරම්මණයට අනුව දර්ශන ශ්‍රවණ ආදී ඒවට අහු අරමුණට අහු වෙනවා කියන එක තමයි අරමුණ සමග එකතු වෙනවා සංසර්ගය දෙනවා කියලා කියන්නේ. දැන් මේ සියලු එක්වීමන්ගෙන් නිදහස් වෙන්නට භාවිතා කළ යුතු ධර්මයේ කුමක්ද? ඇසට රූපයක් පෙනෙන වෙලාවට ඔබේ චක්කු ඉන්ද්‍රියද මම බවට පත් වෙන්නේ? එතන පහළ වෙන්නා වූ ඒ රූපේද මම බවට පත් වෙන්නේ? ඒ පිසහට ගන්නා වූ ස්පර්ශේද මම බවට පත් වෙන්නේ? ඒ සහට ගන්නා වූ වේදනාවද මම බවට පත් වෙන්නේ? එනිසා මේ පිළිබඳ විග්‍රහ කරන සූත්‍රවල දස සංඥාංගල පවතින්නේ මොනවා කියලාද? රූපං අනිච්ච වේදනා අනිච්ච සංඥා අනිච්ච සංකාර අනිච්ච විඥාන අනිච්ච හිතිමේසු පංච ප්‍රධාන ලක්ඛන්දේසු අනිච්චාන ප්‍රසීවිහෙති කතමාච ආනන්ද අනත්ත සංඥා චක්කුං අනත්ත රූපං අනත්ත සෝතං අනත්ත සද්ද අනත්ත ඝානං අනත්ත ගන්ධං අනත්ත අනත්ත. මොකද මේ කියන්නේ? ඇස මම නෙමෙයි, රූපේ මම නෙමෙයි, නාසයේ මම නෙවෙයි, ගන්ධේ මම නෙවෙයි, සරුස් කන මම නෙවෙයි, සබ්දේ මම. එහෙනම් මම වෙන්නේ අනත්තා කියන්නේ ඒකයි. මගේ ආත්මේ නෙවෙයි. අනත්තා නම් අනිච්චක් තියෙනවා. අනිච්ච සංඥා අනත් සංඥානේ. දැන් මේක වැරද්දට යන්නේ කොහමද? අනිත්‍ය වූ තැන වැරදිනකොට නිට්ඨ සංඥා. නිට්ඨ සංඥා වෙනකොට අනත් සංඥා නෙමෙයි අත් සංඥා. ඒක මැද තියෙනවා සුඛ කියලා එකක්. සුඛ දුක්ඛ කියලා. නිට්ඨනං සුඛ සුඛ ආත්මත් සංඥා. ඒක තමයි ඉන්ද්‍රිය අසංවර පාර. අපි පසුගිය දේශනාවකත් පැහැදිලි කළා මෙතන සුඛ යන සැප කියන එක නෙමෙයි. දැන් අර විසාකා සූත්‍රයේ සඳහන් කරන්නේ අල්ලා ගැනීම 100ක් තියෙනවා කියලා. සැප 100ක් තියෙනවා සැප කියන වචනේ පරිවර්තනය කරලා යොදලා තියෙනවා. නමුත් එතන මගේ කොටගත් කරුණු 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා කියන එක. එතකොට සැප සුඛ යන මගේ කොට ගැනීම. ඒ තමයි අනුලෝමය. පරිලෝමයේ කුමක්ද? ඒ මුලා වීම තුළ තමයි නිත් සුඛාත්ම සංකල්පය හටගන්නේ. හඳුනාගෙන අවශ්‍ය කාරණේ කරගෙන ශේෂ වශයෙන් හිත ඇතුළට තණ්හාංශයක් ඉතුරුලෙන් රොදී ඒ හටගත්තු දෙයට හටගත්ත හැටියට නැති වෙන තරනවා නම් එතකොට ඒ හේතු ඉතුරු නොකර ශේෂ වෙනට හේතු ඉතුරු නොකර සිද්ධින් බැහැර වී අනේකට ඉතුරු නැතුව නැති වෙන එකට කියනවා අනිත්‍ය කියලා. දැන් එතකොට ඉන්ද්‍රිය අසංවරය ඇති වෙන්නේ නිත්‍ය සංඥාව තුළ. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ අල්ලා නොගැනීම හේවත් අනිත්‍ය සංඥා තුළ. දැන් ඉතින් කල්පනා කරලා බලන්න. අනිච්ච දුක්ඛනාත්ත. දැන් ගන්න රූපය, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මොනවා හෝ මේ ආරම්මණයක් වෙන වෙලාවට ඔබේ සසරගත පුරුද්ද ඇලීම ගැටීම මුල් කොටගෙන නිත්‍යකාත්ම සංකල්පයෙන් පරලවන්ට උත්සාහ කරන්නේ ඒ මුලාවයි. ඒ එක්වීමයි අරමුණම ඉන්ද්‍රිය බිඳ බැලීමයි. දැන් අතන මම සුඛ කියන වචනෙට කිව්වා ඒක සැප නෙමෙයි මගේ කියන අර්ථය කියලා. එහෙනම් අනිච්ච කියන්නේ නිට්ට නොවන බව. එහෙනම් දුක්ඛ කියන්නේ දුකයි නෙමෙයි මගේ නොවන බව. අනාත්ම කියන්නේ මගේ ආත්මය නොවන බව. දැන් ඇසට කනට නාසයට දිවට කයට කිසියම් ආරම්භණයක් හමු වීම තමයි ජීවත් වීම කියලා කියන්නේ. ඒ ජීවත් වීම තුළ ඔබට පැවතිය ඇති රාජකාරියන් මවක් වශයෙන් පියෙක් වශයෙන් රාජකාර කෙනෙක් වශයෙන් ඒ කාර්යයන් කරගෙන යන්න කිසි බාධාවක් නැහැ. ඒ කාර්යයන් තුළදීම තමයි ඔබ මේ සසරෙන් කරගත්ත වරද නිසා ඔබ මෙතෙන් තහුව වෙන බව සිදු වෙන්නේ. ඒක දකින්න සිහි නැති අයට සතිපට්ඨානයක් නැහැ. දැක්ක කෙනා නම් එතන අහු වෙන්නේ නැතිව නිමා කරගන්න උත්සාහ කරනවා. දැන් මේ මොහොත කොයි මොහොතද? වර්තමාන මොහොත. දවල් හෝ රාත්‍රිය, ගුණේ හෝ මහමග, සහසාරකේ හෝ කැපල් කාර්යාලේ, මහා පාර්ලිමේන්තුවේ හරි පළාත් සභාවේ හරි ආදී වශයෙන් වර්තමානය. එතන ඔබ කිසියම් ඉන්ද්‍රියකින්ද ලෝකෙට සම්බන්ධ වෙන්නේ. ඇස කන නාසය දිවකය වචන සිතෝන එකක් වෙන්න පුළුවනි. ඒ නිසායි ඔබ සිතට රැවටෙන්නේ. ඒ නිසායි ඔබ ලෝකෙට අහු වෙන්නේ. දැන් ඒ ඉන්ද්‍රිය සංවර වෙන්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළද? එහෙනම් තවදුරටත් හේතු ශේෂ වෙමින් දුක් සංඛ්‍යාව ඔබ වැඩි කරගන්නවා. දැන් මේ උපන්න කුසල් දුරු කිරීම කියලා කියන්නේ ඔන්න ඔය අල්ලා නොගැනීම තුළ හටගත්ත දෙයක් ශේෂ නොවිස් නිම ඉවර වෙනවා. ශේෂ වෙනවා කියන එකේ තේරුම මම හොඳ වැඩක් කරන්නම්කෝ කියලා හිතේ ඉතුරු කරනවා කියන එක. ඒකේ සරල භාෂාවෙන් ඒ කිව්වේ. එහෙම ශේෂ අනාගතයට ශේෂ නොකර ඉවර වෙනවා නම් ඒ ඉවර වෙන්නේ පුනර්භවයට හේතු. දැන් බුදු සමයෙන් උගන්නන්නේ පුනර්භවය නැති කිරීමනේ. පුනර්භවය anu නැවත වීමයි. එහෙනම් අරමුණෙන් අරමුණටයි පුනර්භවයට හේතු තියන්නේ. ඒකට කියන්නේ අසතිපට්ඨානය කියලා. සතිපට්ඨානය කියන්නේ ඒකට. අරමුණෙන් අරමුණටයි යොබානි දුක්ඛානාත්මයෙන් බලන්ට ඕන. කීයක් වේවා පුරුෂයෙක් වේවා ස්ත්‍රියක් වේවා පැවිද්දෙක් වේවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ආරම්මණය හම්බ වෙන වෙලාවට මම මගේ ආත්ම කොට නොගෙන පැරණි ඇති වූ මුලාව දැකලා ඊළඟ අරමුණේදී මුලා නොවී නිමා කරන්ට ලබනවා නම් අන්න දැන් ඉන්ද්‍රිය බිඳෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර වෙනවා. දැන් සම්පත්ත සංගීතෝ බිකු මේ ධම තේරුම් ගත්ත කෙනාට වර්තමාන මොහොතේදී ඒ ඉන්ද්‍රයන්ගෙන් මේ සංවර වීමේ මඟ ගන්න පුළුවන්. වර්ධ තේරුම් ගත්තාම එතනින් එහාට ලියාලි වැරදි නොකිරීම සහ සිදු වැරදි නිවැරදි කිරීම නැමැති ක්‍රියාව සිදු කරන්න වෙනවා. ඒකට තමයි සම්මා ආයාමයේ පෙන්වන්නේ උපන් අකුසල් දුරු කිරීමට ගන්නා වෑයම. නෝපන් අකුසල් නොවිස්තදීමට ගන්නා වෑයම. ඒයි මා දකින භාවනාව. දැන් ආපහු මේ රූප ශබ්ද ගන්ධ රස ආදී වෙන්කොට ලොකු කොට ගත්තා වූ මුලාව අතහැරවට පංචසාද රාජ සූත්‍රය සඳහන් කළ පරිදි සියල්ලම සිත පිනවන උපක්‍රම. එකකට වඩා එකක් ලොකු හෝ කුඩා නැහැ. හදාගෙන හදාගෙන යනකොට සියල්ල උපේක්ෂාසහගත වෙනවා. උපේක්ෂාසහගත වෙනවා කියන්නේ මම කියන මුලාව සහිත උපේක්ෂාසහගත වෙනවා කියන එක නෙවෙයි. ඒ විදිහ ලෝකයේ තියෙන නිර්වත් රූප තිබුණයි කියලා. ලෝකයේ කෙනෙක් පරිස්වචනයක් කිව්වයි කියලා. තව මොනවා හරි දෙයක් සිදු වුණයි කියලා. ඒවා ඔබව කලබන්න සමත් වෙන්නේ නැහැ. ඒවා නෙමෙයි ඔබ කලබන්නේ. ඒවා ඔබ හරි හරි වශයෙන් ගත්තා වූ ඔබේ මුලාවයි. එයයි ඔබේ මම. ඒ මම නම් වූ මුලාව දුර කරගන්නා මාර්ගයේ ඉස්සරහට තියෙන උසස් වීම තමයි සතරදාගාමී අනාගාමී කියන්නේ. එඳ සිත හදන්න තියෙනවා. මොකද සාංශාරිකව වරද්දගත් දෙයක් දවසෙන් හදන්න බෑ. නැවත නැවත සිය දහස් වතාවක් දක්මින් හදන්න වෙනවා. ඒකයි පෙරම් පුරනවා කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ වදාරනවා සබ්බර්ත සංකිතෝ බික්කු සබ්බ දුක්ඛා පමුඤ්ඤති. මේ හැම එකෙන්ම මෙන්න මේ தත්ත්වය තේරුම් අරගෙන සංවර කරගෙන සංවර කරගෙන යන පුද්ගලයාට අර තමන් පියා ගන්නා වූ දුක් වලට හේතු 90 80 60 70 50 වශයෙන් බහැලා ගිහිල්ලා එකක්වත් නැතුව ඉවර වෙනවා. දුකට හේතු නැති කිරීමෙන් දුක් නැති වෙනවා. සබ්බ දුක්ඛා පමුඤ්ඤති. බලන්න එහෙමනම් ඉන්ද්‍රිය සංවර කර ගැනීම සඳහා නිකම් බිම බලන හිටියට හරියන්නේ නැහැ. ඇස කියන්නේ ඇසේ ගෝලිය කියලා හිතන් හිටියට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය හඳුනාගෙන, ඉන්ද්‍රිය අසංවර වෙන වූ ආකාරය සසර ගමනේ කරපු වරද හඳුනාගෙන, අනිත්‍ය දුක්ඛානාත්ම නම් වූ ධර්මයේ සරණින් ඉන්ද්‍රිය සංවර කර ගැනීම තුළ සසර ගමනේ දුක්ඛය නිමා කරන්ට ඔබට මං පෙත්හෙලි වෙනවා සහ ඔබේ ප්‍රඥාව පෑදෙනවා. එසේ කර ගැනීම සඳහා ආදාප විසින් කළා වූ මෙම ධර්මානුශාසනාවද උපයෝගී කර ගන්නා ලෙස මතක් කරමින් මෙතකින් ධර්මානුශාසනාව සමාප්ත කරනු ලබන සෑම දිනාටම එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.